නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අල්ලා ගැනීම. මේ මාතෘකාව අපට ටිකක් පේලිකාවක් වගේ. මොකද්ද මේ ලෝකයේ හැමෝම දේශනා කරන්නේ? මේ අත්තරීම ගැන. සියල්ල මනසින් අත්තරින්න, භෞතික දේවල් අත්තරින්න, දානය කියන පාරමිතාව පුරන්න, දන් දෙන්න හැමදේම අත්තරින්න. මෙන්න මේ වගේ දේශනා අපි දහස් ගණන් ශ්‍රවණය කරලා ඇති. ඒ විදියට මේ අත්තරීම ශ්‍රවණය කරලා කරලා අපට තාම හොයාගන්න බැරි වුණා ඒ අත්තරීම තුළින් රහත් වෙච්ච කෙනෙක්. හේතුව මේ ලෝකේ නිවැරදිවම අත්තරින ක්‍රමේ කවුරුත් දන්නේ නැති නිසා. යමක් අත්තරින්න ඕනේ නම් ඒ අල්ලාගත් වස්තුවට මානසිකත්වයට කුමන ධර්මතාවයක් පුරුදු කළ යුතුද, කුමන ධර්මතාවයකින් ඒක නිරෝධ කළ යුතුද, ඒක දන්නේ ඒක නිරෝධ කරපු කෙනා තමයි. එහෙම නැත්නම් අපි කියන ධර්මතාවය අපේ දේශනාව ලෝකෙට පේලිකාවක් වෙනවා. අල්ලා ගන්නේ කෙසේද කියන කාරණාව ගැන අපි සාකච්ඡා කරුවොත් ඒක අපට ලොකු ප්‍රශ්නයක්. ඇයි? එහෙම නිවන් දැකපු කෙනෙක් නැහැ. අල්ලා ගැනීම නිවන් මාර්ගය නෙමෙයි. නමුත් ඒ නිවැරදි මාර්ගයේ ගිය කෙනා දන්නවා අත්තරින්න ඕනේ නම් අල්ලා ගන්න ඕනේ කියලා. අපිට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. පරණ සිතුවිලි එනවා. ගොඩාක් මතකයන් අවදි වෙනවා. අපේ ජීවිතේ අපට සාර්ථකව කරගෙන යන්න බෑ. අපේ මාන ජීවිතය. මොකද ඒකට හේතුව ඉස්කෝලේ ගිය කාලේ, ගිහි කාලේ වෙච්ච දේවල්, පරණ දේවල් මතකයන් අවදි වෙලා අපේ කමඨාන භාවනාව නිතරම කඩාකප්පල් කරනවා. අපි මනසින් අත්තරින්න, භෞතිකව අත්තරින්න මොනතරම් වේසක් දරුවත් ඒ වේසේ ප්‍රතිඵල තියෙනවා. අපි ගන්න හැම උත්සාහයකම අපට යම්කිසි සාහනයක්, නිවීමක් තියෙනවා. හැබැයි සාර්ථක ප්‍රතිඵල ලබන්න මීට වඩා අපි ටිකක් වෙනස් ක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි අල්ලා ගැනීම. නිවනට අදාළ දේවල්, නිවනට ගැළපෙන දේවල් අල්ලා ගැනීම තුළින් පැවැත්මට අදාළ දේවල් අත්හැරෙනවා. මේක තමයි සමීකරණය. නිවනට අදාළ දේවල් අපි අල්ලා ගන්න පැවැත්මට අදාළ දේවල් ක්‍රමානුකූලව අත්හැරිලා නිරෝධ වෙලා යනවා. මොකවත් අත්හැරින්න අවශ්‍ය නැහැ. මේ සමීකරණය දන්න කෙනා අත්හැරීමක් පුරුදු කරන්නේ නැහැ. සියල්ල මනසෙන් අත්හැරින්න කියලා කියන්නෙත් නැහැ. එයා අලුත් එකක් දන්නවා. ඒ කාරණාව තමයි කිසිම දෙයක් මනසෙන් අත්හරින්න බෑ. ඇයි? අල්ලගෙන ඉන්නේ කැමැත්තෙන්. සියලුම දේවල් එයා කැමැත්තෙන් තමයි අල්ලගෙන ඉන්නේ. එනම් සිතට ඒ දේවල් බැඳිලා. ගොඩාක් තපස්වරුන්ගේ ජීවිතවල අල්ලගෙන ඉන්න දේවල් වලට වඩා අවුවෙච්ච දේවල් වැඩි. අපි අල්ලා ගන්නවා 10ක් විතර, අවුවෙලා ඉන්නවා 50කට විතර. එහෙනම් කොහමද මේ අල්ලාගත් දේවල් අත්හරින්නේ? අපි කැමැත්තෙන් අල්ලාගෙන තියෙන්නේ. කුටි අල්ලාගෙන ඉන්නවා, සිවුරු පිරිකර අල්ලාගෙන ඉන්නවා, දායකයෝ අල්ලාගෙන ඉන්නවා, මතකයන් අල්ලාගෙන ඉන්නවා, පෙර මාගම ඒ කට්ටිය අල්ලාගෙන ඉන්නවා, දරුවෝ අල්ලාගෙන ඉන්නවා, දේපල අල්ලාගෙන ඉන්නවා. දරුවා දකින්න ලැබුණේ නැහැ, ගමට ගියේ නැහැ, ඒ කට්ටිය මොනවද දන්නේ නැහැ කරන්නේ. මේ දවස්වල සනීපෙන් ඉන්නවද දන්නේ නැහැ. ආවල් දවස් අපට දාන්න තියෙන ආවල් දනට දරුවකම ගියනවද දන්නේ නැහැ. දෙන්න මටත් යන්න ඕනේ දරුවොත් එක්ක ගිහිල්ලා ඒ කටයුතු කරන්න. මේ විදිහට අපි අනන්ත ප්‍රමාණ දේවල් අල්ලාගෙන ඉන්නවා. අපට තාම තේරිච්ච නැති දෙයක් තමයි කොච්චර අත්හැරියත් මේක අත්හැරෙන්නේ නැහැ කියන එක. එහෙනම් මේ අත්තරීමේ ධර්මතාවයට අපිට කරන්න තියෙන්නේ අල්ලා ගන්න ධර්මතාවය පුරුදු කරන එක. නිවනට අදාළ දේවල් අල්ලා ගන්න පැවැත්මට අදාළ දේවල් අපි අත්තරින්න ඕනේ. කොච්චර උත්සාහ කෙරුවත් නඩත්තු කරන්න ඒවා නිකන් අත්තරෙනවා. හේතු ඒකට නඩත්තුව නැතුව යනවා. එහෙනම් අසකන දිව නාසය සමසිත කියලා කියන මේ ආයතන තුලින් මේ නාම රූප ගනුදෙනු කරනකොට සම්මුති ලෝකයේ තුල අපි ජීවත් වෙනකොට අපි මේ අත්තරීමේ ධර්මතාවයට පුරුදු කරන්න ඕනේ නිවනට හදාල දේවල් අල්ලා ගන්න එක. අර ඕගතරණ සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එතර වෙනකන් අර ඔරුවයි හබලයි අල්ලා ගන්න කියලා. මේ කෙලෙස් සාගරයෙන් එතර වෙනකන් තරණය කරනකන් එගොඩට යනකන් ඔරුවයි ඒ හබලයි අත්තරින්න පෞරුව කියන්නේ සාසනය. එහෙම නැත්නම් ධර්මය. අබල කියලා කියන්නේ කමඨාන. ඒ කමඨාණෙන් තමයි මේව පා කරගෙන යන්නේ. සැඩතුලම් ඒ හැමදෙයින්ම අපිව ආරසා කරගන්නේ කමඨාණෙන්. ඒ දෙක අත්හරින්න එපා, ඒ දෙක අල්ලා ගන්න කියලා කියන. ඒ දෙක අල්ලාගත්ත නිසා තමයිලු අර සියලුම කෙලෙස් අත්හැරුණේ. කමඨාණ දැන් අපි අල්ලාගෙන නැද්ද? ධර්මය අල්ලාගෙන නැද්ද? මානකම අල්ලාගෙන නැද්ද? ಗುಣධර්ම අල්ලාගෙන නැද්ද? ඒව අල්ලාගෙන ඉන්න තමයි අපිට මේ කියන පැවැත්ම අතහැරිලා තියෙන්නේ. කෙලෙස් අතරින්න කියලා අනන්ත අප්‍රමාණ දේශනාවල දේශකයන් වහන්සේලා දේශනා කරනවා. කෙලෙස් අතරිනවා. හැබැයි නිකලෙස් අල්ලා ගන්න ක්‍රමය කවුරුත් දේශනා කරන්නේ නැහැ. නිකලෙස් අපි කොච්චර දුරට අල්ලා ගන්නවද එච්චර කෙලෙස් අතරිනවා. අලෝභය අල්ලා ගන්න බලන්න. අලෝභයේ 150ක් අල්ලා ගන්නකොට ලෝභයේ 150ක් අත්හැරෙනවා. අලෝභයේ 175ක් අල්ලා ගන්නකොට ලෝභයේ 175ක් අතහැරෙනවා. 25 ඉතුරු වෙන්නේ. අලෝභයේ 100ක් අල්ලා ගත්තාම ලෝභයේ 100ම නිරෝධ වෙලා යනවා. අනාගාමි ඵලයටපත් වෙනවා. බලන්න අත්හැරීමේ ධර්මතාවය කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. අපි තාම පටවි මට්ටමේ මේක දකින්නේ අත්තරීමේ ධර්මතාවය. ඇයි අපි ආපෝ මට්ටමින් දකින්නේ නැත්තේ? වායෝ මට්ටමින් දකින්නේ නැත්තේ? තේජෝ මට්ටමින් දකින්නේ නැත්තේ? එක චෛතසිකයක් අපට නිතර වද දෙනවා නම් අපි ඒ චෛතසිකය අත්තරින්න රාදවල් දෙකේ සක්මන් කර කර නිදි වරාගෙන අපි කල්පනා කරනවා. හැබැයි ඒකට අනිත් පැත්තේ තියෙන සිතවිල්ල මෙනෙහි කරුවොත් ඒක අල්ලගත්තොත් මේ සිතවිල්ල නිරෝධ වෙනවා කියලා අපට තේරුන්නේ නැහනේ. ද්වේෂය අත්හරින්න අපි පුදුමාකාර වේසක් දරනවා. මෛත්‍රිය අල්ලගත්තාම ද්වේෂය නිකන් අත්හැරෙනවා. එහෙනම් අපි මෙච්චර කාලයක් පුරුදු කරලා තියෙන්නේ පුරුදු කරන්න අවශ්‍ය මාර්ගය නෙමෙයි. මතකයන් අපි අත්හරින්න උත්සාහ කරනවා. හැබැයි ඒවා අත්හැරෙන්නේ නැහැ. ඒවා අත්හැරෙන්න ඕන නම් මතකයන් නෙමෙයි අත්හරින්න ඕනේ. නිවනට අදාළ දේවල් අල්ලගන්න ඕනේ. අපේ ඇස්වලට පේන දේවල් අපි මොනතරම් පැවැත්මට අල්ලාගෙන ඉන්නවද? ඇස්වෙන දේවල්, ඇසිච්ච දේවල් මොනතරම් අපි මතකේ අල්ලාගෙන ඉන්නවද? අසුවලා මට මේම කිව්වා, අසුවලා මට නිඳා කළා, අසුවල් දවසේ අසුවලා අසුවලත් එක්ක එකතු වෙලා මට අපහාස කළා. ඔය ඇසිච්ච දේවල් ඔක්කොම අල්ලාගෙන ඉන්නවනේ. මොනතරම් අපි මතක තියාගෙන ඉන්න ධර්ම කාරණා, කරුණු කාරණා අවබෝධ කරගත්ත දේවල් ලෝකෙට කියන්න ඕනේ, දේශනා කරන්න ඕනේ, අසුවල් තැන්ට කියන්න ඕනේ, අසුවල් දායකයන්ට කියන්න ඕනේ කියලා අපි අල්ලගෙන ඉන්නවද? අපේ මාන ජීවිතය තුළ මොනතරම් අපේ ಗುಣධර්ම අල්ලගෙන ඉන්නවද? අපි නොදැනුවත් අපි තුළ මොනතරම් ලෝක හැදිලා තියෙනවද? මොනතරම් නඩත්තුවක් තියෙනවද? නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පාන ශ්‍රාවකයාට එහෙම නඩත්තුවක් තියෙන්න බෑ. එහෙම නඩත්තුවක් තියනවා නම් එයා පිරිනිවන් පාන්න යන කෙනෙක් නෙමෙයි, නැවත ඉපදෙන්න යන කෙනෙක්. අද අපේ ජීවිතවල ඒ තාම රාත්පලයේ මේ ප්‍රමාද වෙන්නත්, රාත්පලයේ හැත් වෙන්නත් ප්‍රධාන හේතුව තමයි අපි මේ අල්ලාගත් දේවල් අත්හරින්න උත්සාහ කරනවා. ඒක කොමරි නිරෝධ කරන්න උත්සාහ කරනවා. නිවනට අදාළ දේවල් අල්ලගන්න අපි තාම උත්සාහ කෙරුවේ නැහැ. ඇස්වලින් නිවීම යම් කිසි දෙනෙක් අල්ලා ගන්නවා නම් ඇස්වලින් හැමදේම අත්හැරෙනවා. පැවැත්මට අදාළ දේවල් ඇයෙන ශබ්දවලින් යා නිවීමට අදාළ ශබ්ද ටික අල්ලා ගන්නකොට පැවැත්මට අදාළ ශබ්ද ටික නිකන් අතහැරෙනවා. ඒකට කමටන් අවශ්‍ය නැහැ. දෙතිස් කතා නිතරම කියවෙනවා. මගේ කට හැරියොත්ම කාගේ හරි හිතක් රිදෙනවා, වැඩිහිටි ස්වාමීන් වහන්සේලා අමනාප වෙනවා. මගේ වාචාල කටක් කියලා මේ කට හදන්න අපි කටට ගා ගන්නවා, කම්මුල අල්ලලා මිරිකනවා. අපිට හරි තරහ අපේ වචන ගැන, අපේ හදාස් ගැන. අපේ කටට ගැව්වට ප්ලාස්ටරයක් දාලා ඒක හැලෙව්වට හරියන්නේ නැහැ. සම්මා කතා ටික අල්ලා ගන්න ඕනේ. දෙතිස් කතාවලින් වැළකෙන සම්මා දෙතිස් කතාව අල්ලා ගන්න ඕනේ. එතකොට තමයිලු අර පැවැත්මට තියෙන මිත්‍යා දෙතිස් කතාව අත්හැරෙන්නේ. ප්‍රියමනාප වචන, යහපත් වචන, නිවීමේ වචන, සුභ වචන, ආශිර්වාද වචන, කමඨං වචන, ප්‍රත්‍යක්ෂ වචන, ධර්ම වචන, මෙන්න මේ වචන ටික කතා කරුවාමලු අරගෙන දෙතිස් කතා ටික නිකම්ම අත්හැරෙන්නේ. එහෙනම් අද අපේ මාන ජීවිතය තුළ අපි අවශ්‍ය දේවල් අල්ලාගෙන නැති නිසා නේද අනවශ්‍ය දේවල් රජ කරන්නේ? අර මිනිස්සෙක් ගිහලා උසාවියෙන් නඩුවක් දැම්මලු. මොකද්ද මම රට ගිහලා අවුරුදු 3කට පස්සේ එනකොට මිනිස්සෙ පදිංචි වෙලා. ඒ මිනිස්සයා ගිය අවුරුද්දේ ඡන්දෙත් දාලා. මේ ගෙදරේ මිනිස්සුන්ට ඡන්දෙත් පේනවා. හැබැයි ඔප්පුව තින්නේ මගේ නමට. උසාවියෙන් නඩුවක් දැම්මලු. උසාවියෙන් නඩුවෙම තනකොට මේක ලොකු ප්‍රශ්නයක් නේ. අනුන්ගේ ගෙදරක පදිංචිලා ඒ මනුස්සර ඡන්දෙත් තියන දැන් ඒ ගෙදරට. විමසලා බලනකොට එකම එක පොඩි කාරණාව එළි වුණේ. ගෙදරක මිනිස්සු ඉන්නව නම් තවත් ගෙදරක මිනිස්සුලා පදිංචි වෙන්නේ. ඉස්කරපු නිසා තමයි පදිංචි වීමේ අවස්ථාව උදා වුනේ. ඔයාට ගේ එපා නිසා තමයි වාගිලා රට පදිංචි වුනේ. ඒ පුරවැසිභාවය අදාගත්තේ ඔයාට මේ රට එපා නිසා. එහෙනම් ගේ තවස්ස නැහැ. ඔයාට අවස්ස නැති නිසානේ වාලා දාලා ගියේ. ඉතින් මේ මනුස්සයා ඉන්න තැනක් නැහනේ. එහෙනම් මේ මනුස්සයා හිටියද දැන් කියලා උසාවියෙන් තීන්දුව දුන්නා. මේ මනුස්සයාට ස්ථිර වශයෙන් ගෙදර ඉන්න. දැන් අපේ මාන ජීවිතයටත් ඔන්න ඕම එකක් තමයි වෙලා තියෙන්නේ. සම්මා සතිය අපි අල්ලගත්තේ නැති නිසා මිත්‍යා සතිය අපි තුල ස්ථිර පදිංචියට ඇවිල්ලා. සම්මා දිට්ඨිය අපේ ඇස්වලින් අපි අල්ලාගත්තේ නැති නිසා මිත්‍යා දිට්ඨිය රජ කරන ඇස්වල. සම්මා වාචාව අපේ දිවේ නැති නිසා, අපේ වචනවල නැති නිසා මිත්‍යා වාචාව අපේ කට ඇතුළ ගෙවල් ලදාගෙන පදිංචි වෙලා. සම්මා කම්මන්තේ වායාමය අපේ ඇසිරීම වල ජීවිත වල නැති නිසා, අසෝබන ඇසිරීම මිත්‍යා ඇසිරීම අපේ ජීවිත වලට, අසත්පුරුෂ ඇසිරීම අපේ ජීවිත වලට උරුමයක් වෙලා. බලන්න අර ගෙදර කවුරුත් නැති නිසා පිට මිනිස්සු පාසුවෙන් පදිංචුණා වාගේ අපේ මේ බඹයක් විතර සුතින මේ ගේ තුල මොකවත් නැහනේ ඉස්සලානේ. එහෙනම් මේ ආයතන වලින් ඒකේන මායාව ඇතුල් වෙන්නේ නැද්ද? අපි අවසරයකින් තොරව මාය අපේ මේ ආයතන වල පදිංචි වෙන්නේ නැද්ද? උදේ ඉඳලා රා වෙනකන් අපි කතා කරන්නේ පරුස වචන, පිසුන වචන, රාගික වචන. හැම තැනම හෙලා දකින්නවා, අඩුපාඩු දකින්නවා, ඇස්සල දෝෂ. අනුන්ගේ දේවල්මයි ඕපදූපමයි ශ්‍රවණය කරන්නේ කන්වල දෝෂ. ඇසිරීමක ජීවිතයක කිසිම පිළිවෙලක් නැහැ. අසෝබන ඇසිරීමක් ජීවිතේ චරිතයේ දෝෂ. හැමතිස්සෙම මොනම දේ හිතුණත් ඔක්කොම වරදවාමයි හිතන්නේ. මොනවාරි එකක් නැත්තම් ඒක නෑ කියනකොට ඒක මොනවාරි වෙන්න ඇති කියලා හිතන්නේ. කවුරු හොරකම් කළා කියලා චෝදනාත්මකව තමයි හිතන්නේ. ඒ සිතේ දෝෂ. අසකන දිවනාසය සමසිත කියන ආයතන 6. ඒ කියන සම්මාවතුල ස්ථාපිත නොකළ නිසා මිත්‍යාව ස්ථාපිත වෙලා. අත්තරීමේ ධර්මතාවය අපි උදේ ඉඳලා රෑ වෙනකම් කතා කරුවත් අපි තාම ඉන්නේ අවුෙච්ච තැනම නේද? අල්ලගන්න ක්‍රමයක් තියෙනවනේ අපි තුල. අපි අල්ලගන්න ආසයිනේ. එහෙනම් ඒ ආසමදී එයාට දෙනවා මෙන්න මේ ටිකත් අල්ලගන්න. නියතමානිකම අල්ලගන්න. එතකොට ආංකාරකම හතුරුදාම් වෙනවා. ඒක අත්තරින දෙයක් නේ. ඒක නිකන් හතුරුදාම් වෙනවා. කීකරුකම අල්ලගන්න. අකීකරුකම හතුරුදාම් වෙනවා. ඒක අතරින්න කමටන් අවශ්‍ය නැහැ. වෛරය අතරින්න කියලා අපි කියන්නේ නැහැ. මෛත්‍රිය, දයාව, කරුණාව අල්ලගන්න කියලා කියනවා. මේක අල්ලගන්නකොට අවුරුදු 20 කර ජම්ම වෛරයක් අල්ලගෙන හිටියේ. ඒක නිකන් අතරෙනවා. බලන්න අල්ලගත්ත දේවල් අතරින්න නෙමෙයි, තවත් අල්ලා ගැනීම තුලින්ම ඒකට විසඳීමක් ලැබෙන හැටි. අද අපේ ජීවිතය තුළ අපි කමටහන් වඩනකොට මේ මාන ජීවිතය තුළ මෙච්චර දුෂ්කර පරිසරයක් තුළ රෑදවල් දෙකේ මේ කරුවලේ අපට කිසිම පීඩාවක් නැ පිණ්ඩපාත කරගෙන මේ තරම් දුෂ්කර ජීවිතයක් තුළ අපේ කෙලෙස් ටික නිරෝධ කරන්න අපි විවිධ ක්‍රම අත්හදා බලන්න එපාය. තමන්ගේ ගින්න, තමන්ගේ ඉස ගිනි ගන්න ගින්න වැලි දාලා හරි ගෝණියකින් තලලා හරි වතුර දාලා හරි වැවට පැනලා හරි අපි නිවා ගන්න දක්ෂ වෙන්න එපාය. ඒකට මාජන මුත්තගේ පොත බලන්නේ ඇයි? පොත බලලා 388 වෙනි පිටුවේ ගින්නක් නිවන්නේ කොහමද, කොහොමද නිවා ගන්න කියලා ඒක පොත කියවලා ඒ ක්‍රමයට නිවා ගන්න ගියාම මේ මිනිස්යා මැරිලා ඇයි? ඔළුව සම්පූර්ණයෙන් අඟුරු වෙලා. දැන් අපේ තියෙන ওই වගේ රටාවක් නේ. කෙලෙස් වලින් දැවෙනවා අපි, රාගෙන් දැවෙනවා, ලෝභයෙන් දැවෙනවා, වෛරයෙන් දැවෙනවා, තෘෂ්ණාවෙන් මසුරුකමෙන් දැවෙනවා, තණ්හාවෙන් දැවෙනවා. අපි ඒවා නිවා ගන්න උත්සාහ කරන්නේ, ඒකට පොත බලනවා, මේක කොහොමද දන්නේ නිවෙන්නේ. එහෙමනම් ඔළුව ගිනි ගන්නකොට ඉස්සලාම ඔළුව උලන් අමන පැත්තෙන් විරුද්ධ පැත්තට තියන්න ඕනේ. ඔළුව පාස් කරන්න ඕනේ. ළඟ තියෙන ලිඳකින් බාල්දිය දාලා වතුර අදින්න ඕනේ. ඉතින් ඕම පොත බල බල හිටියාම හරිද, බිම පෙරලලා නිවා ගන්න එපාය. අද අපේ ජීවිතවල වැරදිච්ච තැන් ඕවා. ඇයි මම රාතුන් නැත්තේ කියලා ගුරුවරයාගෙන් ආන්න එපා. ඉස බානකොට, ඒ රවුල් බානකොට ගිහිල්ලා කණ්ණාඩියෙන් තමන්ගෙන් ආන්න. ඇයි මම රාතුන් නැත්තේ කියලා කණ්ණාඩිය තමන්ගේ මුණ තමන්ට කතා කරලා කියයි. ඔන්න ඕක තමයි හේතුව. නිවනට අදාළ දේවල් අල්ලගත්තේ නැ. කෝ කට ඇරලා කතාවක් කියන්න බලමු. ඔක්කොම තියෙන මිත්‍යා කතානේ, දෙතිස් කතානේ. සම්මා කතාව අල්ලගත්තොත් දෙතිස් කතාවට කට ඇතුලේ පදිංචි වෙන්න බෑ. මිනිස් ඉන්න ගෙවල් වලට පිට මිනිස්සු පදිංචි වෙන්නේ නෑ. වස්තුව පුරවලා තියෙන පෙට්ටගමකට මිනිස්සු වල බඩු දාන්නේ නෑ. ඇයි? පියන ඇරලා බලනකොට කටගාවට පුරවලා මොකවත් දාන්න බෑ. දාන්නේ නෑ. බෝතලයක වතුර පිරීලා තියෙද්දි, පුරවලා තියෙද්දි කටගාවට ඒකට අපි දිලම්පසවත් තේවත් ඒකට වක් කරන්නේ නෑ. ඒතුව ඉඩ නෑ ඒකේ. එහෙනම් අපේ වචනය තුළ, කතාව තුළ මෙච්චර දෙතිස් කතා තියෙනවා නම් අපේ වචනය තුළ, අපේ මුඛය තුළ දෙතිස් කතා වලට ඉඩ දීලා තියෙන එක අපේ වරද නේද? සම්මා කතාවෙන් කට පුරවන්න එපාය. සම්මා දිට්ඨියෙන් අස පුරවන්න එපාය. සම්මා සෝතෙන් කන පුරවන්න එපාය. සම්මා කම්මන්තයෙන් ඇසිරීම චරිතය පුරවන්න එපාය. සම්මා සතියෙන් සිත පුරවන්න එපාය. මේව එකක්වත් පුරවන්නේ නැතුව ඉස්ස තිබුණාම දසමාර සේනාවට ඕවා විතරක් නෙමෙයි තවත් දේවල් පුරවන්න පුළුවන්. ඇයි? ඉඩ තියනවානේ ඕන තරම් ගෙවල් අදාගෙන පදිංචි වෙන්න. රාගය රජ කරනවා, ద్వේෂය රජ කරනවා, ලෝභය රජ කරනවා. ඒක පුදුමයක් නෙමෙයි. ඇයි? මායාව ගෙන්නගෙන තින්නේ අපි. සියල්ල මනසින් අත්හරින්න කියන ධර්මතාවයට අපි එකඟයි. ඒකට අපි විරුද්ධ නැහැ. නමුත් මේක අත්තුටුවයි සත්‍යයි. මේකත් වඩලා බලන්න. මේ මාර්ගයනොත් අපිට පුළුවන් නිදාසෙන්න. මූදට වතුර එන්නේ ඒ ගංගාව වලින් පමණයි කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් ඒකට අපි විරුද්ධයි. කුමක් නිසාද මූදට වතුර එන්නේ ගංගාවෙන් පමණක් නෙමෙයි, ඇලදොල් වලිනුත් එනවා, වර්ෂාවෙනුත් එනවා. මිනිසුන්ගේ අපවිත්‍ර වතුර ටික එවනේ ඒ කානුවලිනුත් වතුර එනවා, හැමතැනීම වතුර එනවා. ඒ ඔක්කොම එකතු වෙච්ච එක තමයි මූද. එහෙනම් අත්තරීමේ ධර්මතාවය කියන මේ ධර්මතාවය අපට ක්‍රම කීපයකින් පුළුවන් නිරෝධයට පත් කරන්න. එහෙනම් අපි කිසිම දෙයක් අත්තරින්න උත්සාහ කරන්නේ නැහැ. මේක අලුත් කමටානම් අල්ලාගත් දේවල් එහෙම තිබිච්ච දැන් තවත් අල්ලාගමු. ඒක නිවනට අදාළ දේවල් අල්ලාගමු. සම්මාවෙන් අපි හැමදේම අල්ලගන්න සම්මාවේ ප්‍රතිසතය වැඩි වෙන්න ඇසකන දිව නාසය සමසිතෙන් අපි අල්ලාගත්තා වූ මිත්‍යාව අපේ අවසරයෙන් තොරව පලා යනවා නේද? බලන්න කමඨාන මොනතරම් සරලද කියලා. ඇයි අපි මේ තරම් සරල කමඨාන් තියෙද්දි අපි මෙච්චර මිනිසත් භවයේ දුක් විඳින්නේ, සසර යන්නේ? එහෙනම් දැන් ඉඳලා අපි මේවා පුරුදු පුහුණු කරන්නට ඕනේ. සතර ඉරියව්වේ මේවා වඩන්නට ඕනේ. රාගය මං අල්ලාගෙන ඉන්නේ තාම විරාගය අල්ලාගත්තේ නැති නිසා. තාම ద్వේෂය අල්ලාගෙන ඉන්නේ අද්වේෂය අල්ලාගත්තේ නැති නිසා. තාම ලෝභය අල්ලාගෙන ඉන්නේ තාම අලෝභය අල්ලාගත්තේ නැති නිසා. අලෝභයේ 100ට 100ක් අල්ලාගෙන බලන්න ලෝභය අපෙන් අවසර ගන්න එයා පලා යනවා. එහෙනම් දැන් ඉඳලා අපි නිවනට අදාළ දේවල් වැඩිපුර අල්ලා ගන්න ඕනේ. එතකොට තමයිලු පැවැත්මට අදාළ දේවල් අපෙන් අවසර ගන්න නැතුව පිටිපස්ස දොර අරගෙන අර හොරා පැනලා යනවා වාගේ අපේ මේ කයෙන්, මේ ආයතන හයෙන් සියලු කෙලෙස් පලා යනවා, නිරෝධයටපත් වෙනවා. එහෙනම් අත්තරීමේ ධර්මතාවයට අපි මේ සාකච්ඡාව තුළින් අලුත් නිර්වචනයක් දුන්නා. අපි පුරුදු පුහුණු කරපු ඒ පුංචි කාලවල අපි අද්දකින් අපිට දැන් විශාල කමඨාණක් බවට පත් වෙලා ඒක අපට ආයුධයක් වෙලා දසමාර සේනාව පරාජය කරන්න. පුංචි කාලේ කවුරුත් අපට ලෝභ දේශමෝ නැති කරන්න අපට කමඨාන් දුන්නේ නැහැ. එහෙම කමඨාන් අපි හාලත් නැහැ. එහෙම දේවල් ලෝකයේ තියෙන බව අපි දන්නේ නැහැ. අවුරුදු 3 4 අපි කොහොමද දන්නේ ලෝභ දේශ මොහ රාග ගැන? රාගය පිළිබඳ කිසිම අදහසක් කවුරු කියලාත් අපි දන්නේ නැහැ. එහෙනම් යථා කාලේ අපේ සංසාරේ පැවැත්ම තුළ අපි මේ සංසාරේ රහත් වෙන්නේ නැතුව සංසාරේ අනන්ත අප්‍රමාණ ඉපදිච්ච නිසා මේ විඥානේ ඒකේන ලෝභ දේශ මොහ සියලුම දේවල් තියෙනවා. දසදහස් වාරයක් ඉපදීමට හේතු මේ විඥාණය තුළ තියෙන බව දැනගෙන ඒ ගුරුවරු දුන්නේ ඒව නැති කරන්න නෙමෙයි. ඒ කෙලෙස් අල්ලාගෙන ආපු විඥාණයට තවත් අල්ලාගෙන ඉමත් දුන්නා දවස ගානේ ಗುಣ වඩන්න ඕනේ. ඇත්ත කියන්න ඕනේ. අවංක වෙන්න ඕනේ, විවෘත වෙන්න ඕනේ, නියතමානී වෙන්න ඕනේ, කීකරු වෙන්න ඕනේ, යටහත් පාත් වෙන්න ඕනේ, අනිත්‍යගේ යහපත ගැන නිතර කල්පනා කරන්න ඕනේ, පරාර්ථකාමී වෙන්න ඕනේ, සියලු කෙනාටම උදව් කරන්න ඕනේ. කිසිම උදව්වක් කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න බෑ. මේව තමයි අපට පුරුදු කළේ පුංචි කාලේ. ඒවත් එක වැඩිලා ලොකු වෙලාවිල්ලා බලනකොට ලෝභ දේශ මොහ වලට පාර දෙන්න ඒවා තියෙන්න එපා. ඒවා අතුරුදන් වෙලා. ඒවා එකක්වත් නිරෝධ කළේ නැහැ. විරෝධ කරන්න අපට කමටන් ලැබුණෙත් නෑ. බලනකොට නිවීමට අදාළ දේවල් අල්ලා ගන්නකොට පැවැත්මට ඇවිලීමට අදාළ දේවල් අතුරුදාන් වෙලා, ගුණධර්ම ටික අල්ලා ගන්නකොට අසත්පුරුෂකම් අගුණ ටික අතුරුදාන් වෙලා. බලන්න මොනතරම් සරලද කියලා මාර්ගය. මෙච්චර සරල බේ තියදී අපි සල්්‍ය කර්මයකට ගිහිල්ලානේ. මොකද්ද අප අසනීපය? නැවත ඉපදීම අසනීපය. කෙලෙස් තමයි අපේ තියෙන ලෙඩ රෝග. කෙලෙස් කියන ලෙඩ රෝග වලට අපිට මේ පොඩි පෙති වර්ගයකින් සනීප කරන්න පුළුවන්. සරල බේ තියෙනවා. හැබැයි අපි ඒ බේත් වළඳන්නේ නැහැ. අපි කැමති අඟලක් දෙකක් විතර පළලා, අඩියක් විතර පළලා, මැවුම් 25ක් විතර දාලා, සේලන් දෙපැත්තෙන් එල්ලාගෙන, කකුල් උඩ උස්සාගෙන, අපි මාස ගණන් දැඩි සත්කාරයක ඉන්න තමයි අපි කැමති. ඒ නිසානේ මෙච්චර සරලකමටම් පිටුපාල අපි දැඩිකමටම් වඩන්නේ. ලෝභ දේශ මොහ නිරෝධ කරන්න කෙනෙක් අපි තාලා තිනවා. දැන් 2600 තිස්සේ ආනවනේ. කෝ නිරෝධ කරපු කෙනෙක් අපට පෙන්වන්නකෝ. ඒකේන දේශකයන් වහන්සේක නිරෝධ කරලාද? උන්වහන්සේටත් ඒක තියෙනවනේ. වක්‍රව උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේවල් කඩාකප්පල් කරාම උන්වහන්සේට තරහා යනවනේ. උන්වහන්සේ ආස කරන දේවල් උන්වහන්සේට අයිමි කළාම උන්වහන්සේගේ මස්පිඩි වෙවුලනවනේ. ඒ කියන්නේ උන්වහන්සේ ලෝභ දේශ මොහ නැති කරලත් නැහනේ. ඒ කියන්නේ ප්‍රශ්නය, ඒ කාලේ තථාගතයන් වහන්සේ ජීවමාන වාසය කරන කාලේ ලෝභ දේශ මොහ නිරෝධ කළ රාත්‍ත්‍ය රාතන් වහන්සේලා වඩපු ක්‍රමය අපට කියලා නැහැ. ඒ නිසා අපි ලෝභ දේශ මොහ නිරෝධ කරන්න ඕනේ කියලා එකක් දැනගත්තා. හැබැයි ඒක නිරෝධ කරන ක්‍රමය දන්නේ නැතුව කෙලින්ම ලෝභයයි ද්වේෂයයි මොහයයි නිරෝධ කරන්න තමයි උත්සාහ කළේ. කරන්ට් එක නැති කරන්න කියලා කිව්වම වයර් එකේ තියෙන කරන්ට් එක ඌරලා දාන්න, පියදාලා දාන්න, රෙදි කෑල්ලකින් අතුල්ලලා නැති කරන්න අපි උත්සාහ කරනවා. බලන්න මොනතරම් මෝඩකමක්ද කියලා. කරන්ට් එක නැති කරන්න පියදාන්න අවශ්‍ය නැහැ. ඒක ඌරලා දාන්න අවශ්‍ය නැහැ. විසන්ධි කළාම අර කරන්ට් එක නිකන් නැති වෙනවා. එහෙනම් අපි වඩන්න තියෙන්නේ අත්තරින ධර්මතාවය නෙමෙයි, අල්ලගන්න ධර්මතාවය. නිවනට අදාළ දේවල් අල්ලගන්න. එතකොට පැවැත්මට අදාළ දේවල්, ඇවිලීමට අදාළ දේවල් නිකන් අතහැරෙනවා. අපේ ජීවිතය තුළ අපි මේ කමඨාන කවදාවත් අත්හදා බැලුවේ නැහනේ. අපේ කෙලෙස් නිරෝධ කරන්න අපි මේව අත්හදා බලන්න එපාය. අපේ මාන ජීවිතවල දැන් අවුරුදු ගාණක් අපි මේව පුරුදු කරනවා, පුහුණු කරනවා. කෝ අපේ සෝතාපන්න ඵලය? කෝ අපේ අනාගාමි ඵලය? කෝ තාම අපි රාත්තු නැනේ? ලෝභ දේශ මොහ දැනෙනවනේ. දරුව දකින්නකොට සෙනෙහස දැනෙනවනේ. සාංකාව හිතෙනවනේ. ගෙවල් දොරවල් මතක් වෙනවනේ. තාම වත්කම් පිළිබඳව, ප්‍රත්‍ය පිළිබඳව, පෝසත් වීම පිළිබඳව අපට තාම අදහස් පවතිනවනේ. සැපේට කැමතිනේ. තාම ආහාර වලට කෑදරකම ගිහිල්ලා නැහනේ. තාම ලෙංගතුකම් තියෙනවනේ, මිතුරුකම් තියෙනවනේ. ඒ කියන්නේ අපි මේවා අත්හරින්න උත්සාහ කරා මිසක් නිවනට අදාළ දේවල් අල්ලා ගත්තාම මේ දේවල් නිකන් අත්හරිනවයි කියලා කවදාවත් අපි මේවා අත්හදා බැලුවේ නැහැ. එහෙම ක්‍රමයක් තියෙනවයි කියලාවත් කවදාවත් අපි විදර්ශනා කළේ නැහැ. කෙලෙස් අත්තරින්න ඕනේ නම් කෙලෙස් අත්තරින්න එපා. නිකලෙ සල්ලා ගන්න ප්‍රතිසතය වැඩි වෙන්න ඒකට අදාළ කෙලෙස් ටික නිකන් අතුරුදාන් වෙනවා. මසුරුකම අත්තරින්න උත්සාහ කරන්න එපා. දාහනේ අල්ලගන්නකොට අන්තිමට අපට ගන්නවත් බත්තටියක් ඉතුරු වෙන්න ඔක්කොම අතුරුදාන් වෙනවා. බලන්න මේ ධර්මතාවය කොච්චර සරලද කියලා. මෛත්‍රිය අල්ලගන්න ද්වේෂය අතුරුදාන් වෙනවා. නිවීම අල්ලගන්න ඇවිලීම අතුරුදාන් වෙනවා. නොපැවත්ම අල්ලගන්න පැවත්ම අතුරුදාන් වෙනවා. අපේ ජීවිතය තුළ අපි මේ දේවල් පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසක් භවයේ rahat වෙලා පිරිනිවන් පාන්න අපි අවශ්‍ය කටයුතු කරගන්න ඕනේ. මේ සම්බුද්ධ ශාසනය දැන් 2600ක් විතර ඇවිල්ලා තාම අපට බැරි වුණානේ සෝතාපන්න වෙන්න. නිවැරදිව මේ මාර්ගය දැක ගන්නවත් අපට වත්කමක් නැහැනේ. ඥාන පිරිමි අඳුර ගන්න පුළුවන්. දාන පාත්‍රයේ තියෙන ඒ කරපිංච කෑල්ල මිරිස් කෑල්ල අඳුන ගන්න පුළුවන්. ඒව අරන් විසි කරලා වළඳන්න පුළුවන්. හැබැයි තාම අපේ මාර්ගය නිවා ගන්න මාර්ගය අපට අඳුර ගන්න බැරි වුණා. මොනතරම් අපි දුර්වල තැනක ඉන්නවද? කවදාවත් මිරිස් කෑල්ලක් වළඳන්නේ නැහැ. කරපිංච කෑල්ලක් වළඳන්නේ නැහැ. ඒව අගුණයි කියලා ඒව වරම් පැත්තකින් තියෙනවා. ඒව තෝරලා බේරලා වළඳන්න පුළුවන් නම් ඒ දක්ෂකම තියෙනවා නම් තමන්ගේ නිවීමටත් ඒ දක්ෂකම තියෙන්න එපාය. කෙලස් ටික නිරෝධ කරන්න මොනවාරි ක්‍රමයක් වඩලා පුරුදු කරලා අත්තදා බල කොහොම හරි අර ඇවිලෙන මිනිස්සයා ඒවට පොත බලන්නේ. පොත් බලලා සමීකරණ බලලා නිවන්නේ. ගිය ගම මඩේ පෙරලිලා හරිය මනුස්ස නිවා ගන්නවා. එහෙනම් අද අපේ ජීවිතවල තියෙන ලොකම ප්‍රශ්නය අපට නිවා ගැනීමේ උවමනාව නැතිකම. නිවීමේ අවශ්‍යතාවය අපට නැතිකම. ඒ නිසා තමයි මේ සංසාරයේ මෙච්චර ඉපදිලා අපි දුක් විඳින්නේ. මේ සම්බුද්ධ ශාසනයට පින් සිද්ධ වෙන්න, තථාගත ගෞතමයන් වහන්සේගේ පාරමිතාවට පින් සිද්ධ වෙන්න දැන්වත් අපි මේ කමඨා වඩමු, පුරුදු කරමු, නිවන වැඩිපුර අල්ලා ගනිමු. නිවන අල්ලන්න නිවනට ලං වෙන්න පැවත්ම, ඒ කියන්නේ හැවිලීම අපෙන් අහිමි වෙලා යනවා, ඈත් වෙලා යනවා. ඕක තමයි මාර්ගය. නිවනට අදාළ දේවල් අල්ලගන්න පැවැත්මට අදාළ දේවල් ඔක්කොම අත්තරිනවා. මුණුබුරාල මිනිබිරියල අත්තරින්න ඕනේ නැහැ. දේපල අත්තරින්න ඕනේ නැහැ. ප්‍රත්‍ය අත්තරින්න ඕනේ නැහැ. දහයක අත්තරින්න ඕනේ නැහැ. නිවනට අදාළ දේවල් අල්ලගන්න ඒවා නිකන් අත්තරෙනවා. කියන්නේ නැතුව අපෙන් පලා යනවා. ඒවා අපට දකින්නවත් ලැබෙන්නේ නැහැ අපේ ජීවිතවල. ඒවා ඒ විදිහටයි අත්තරෙන්න ඕනේ. එහෙම නැත්නම් අද ඉඳලා මේ දායකයන්ට කතා කරන්නේ ප්‍රත්‍ය ගන්නෑ, මම එකතු කරන්නේ නැහැ කියලා කිව්වට හිත ඇතුලේ කකියනවනේ. වටින දේවල් දකින්නකොට ගන්න හිතෙනවනේ. රස දේවල් දකින්නකොට කෙල හලනවනේ. ඇයි? ඒව අර අත්තරියයි කියලා අපි ප්‍රතිපත්තියක් අදාගෙන අත්වලට විලංගු දැම්මට ඒව අත්තරිලා නැහැ. නිවනට අදාළ දේවල් අල්ලගන්න අත්වලට විලංගු දාන්න ඕනේ. ඒව ගලවලා නිදාස් කරන්න. එතකොට නිකන් අත්තරෙනවා. හේතුව අපි මේ ධර්මතාවයේ තේරුම් ගත්ත ක්‍රමවේදය වැරදි. ඒ නිසා තමයි වර්තමානයේ රාතන් වහන්සේලාට මේ තරම් අපි අල්ප වෙලා ඉන්නේ. රාතන් වහන්සේලා අපට මේ තරම් හඩු වෙලා ඉන්නේ, ඊන වෙලා ඉන්නේ, දුර්ලභ වෙලා ඉන්නේ. මොකද හේතුව? රාතුන් බී වෙන්නේ කොහමද? මාර්ගයක් හරියට නැහනේ. පාරක් නැත්තම් කොහමද ගමන් කරන්නේ? එහෙනම් අතරමං වෙන පිරිස තමයි වැඩි වෙන්නේ. එහෙනම් අපේ ජීවිතවල අපි මේ ක්‍රමවේද අත්දා බලලා ඒවා පුරුදු පුහුණු කරලා සියලු කෙලෙස් නිරෝධ කරලා අපි නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පාන්න සුදුසුකම් ලැබුවාම තමයි අන්න අපේ පාර අනිත් අයට පෙන්වන්න පුළුවන්. එහෙම පාරක් අනිත් අයට විවර වෙන්නේ. අපි තරියට පාරක් නොදන්නකොට තවත් කෙනෙකුට පාර පෙන්වන්නේ කොහමද? ඒක නිකන් අන්ධේ තවත් අන්ධයෙකුට මඟ පෙන්වනවා වගේ දෙන්නම අමාරු වැටෙන්නේ නැද්ද? ඇයි? අන්ධයාට මඟ පෙන්වන්න බෑ. අන්ධයාට ඇස් පේන්නේ. ඒ අන්ධයා තවත් කෙනෙකුට පාර කියනවලු. එතකොට ඒ මනුස්සයා ඊට වඩා අමාරු වැටෙනවනේ. අද අපේ ජීවිතවල අපේ පැවිදිකම් වල ඕක නේද වෙලා තියෙන්නේ? බණක් ඇහෙන්න බෑ. ඒක පේදුරුතුගේ ඉඳලා දෙවුන්දරතුගේට එනකම් කියන්න කැමති කිසිම ප්‍රත්‍යක්ෂයක් නැහැ. සමීකරණයක් දැනගන්න බෑ, ටිකක් තේරෙන්න බෑ. ටක් ගාලා පාත්‍රය අරගෙන පාන්දරින් යනවා. ගම පුරාවට මේක දේශනා කරන්න ඕනේ. පුදුමාකාර මානසික ලෙඩක් නේ ඔක. අපිට තාම නිවැරදි දේ කුමක්ද කියලා තේරුම් ගන්න බැරි වුණා. ඒකට හේතුව තමයි තාම මොකවත් අපට අත්හැරිලා නැති නිසා. ගමට බණ කියන්න අවශ්‍ය නැහැ. මිනිසුන්ට බණ කියන්න අවශ්‍ය නැහැ. ඇයි ඉතලා අපිට බණ කියලා ඉන්න පාය? තමන් කන්නේ නැතුව තමන්ට කලන්තේ වාගේ පාරවල් හැදේට පේනවා. ගෑනු පිරිමි අඳුර ගන්න බැහැ. ඒ තරම් සී විකල් වෙලා බඩගින්නේ. අපි අනිත් අයට කෑම උය නැටු ගන්නන්න යනවා. කෑම කන්න කියලා අනිත් අයට ආවාද කරනවා. ඒ කියනකොට සී නැති වෙලා අපට. ඒ වගේ මානකමක් නෙමෙයිද අපේ ජීවිතවල තියෙන්නේ? අනිත් අය නිවන් දක්වන්න උත්සාහ කරනවා. අපි නිවන් දකින්න නැතුව, අපි රාහත් වෙන්න නැතුව රාහත් වීමට කමටහන් දෙනවා. මොනතරම් දුර්ලභ දුර්වල වෙච්ච අවස්ථාවක්ද මේක? අද අපේ ජීවිතවල, අපේ පැවිදිකම් වල මේ තියෙන අඩුපාඩු දුර්වලකම් අපි නිවැරදි කරගනිමු. තථාගතයන් වහන්සේට අපි අවංක වෙමු. අපේ මිනිස්සුත් භවයට අපි අවංක වෙමු, නියතමානි වෙමු. දැන් ඉඳලා අපි අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරගෙන දැන් අපි නිරෝධ සමාපත්තියට වැඩ කරමු. ඇස්වලින් මෙච්චර කාලයක් කෙලෙස් අල්ලාගත ඇති, මිත්‍යා දෘෂ්ටිය පෝෂණය කළා ඇති, දැන් ඉඳලා සම්මා දිට්ඨිය පෝෂණය කරන්න. මෙච්චර කාලයක් කන් වලින් අපි මිත්‍යා සෝතය පෝෂණය කළා ඇති, දැන් ඉඳලා සම්මා සෝතය පෝෂණය කරන්න. නිවනට අදාළ දේවල් ශ්‍රවණය කරන්න, නිවනට අදාළ දේවල් අල්ලා ගන්න. එතකොට පැවැත්මට අදාළ මොකවත් ඇයින්නේ, ඒව අත්හැරෙනවා. මෙච්චර කාලයක් අපි මිත්‍යා වචන වලින් මේ කට පෝෂණය කළා ඇති, දැන් සම්මා වාචාවෙන් කට පෝෂණය කරන්න. අපි කොච්චර දුරට සම්මා වාචාව අල්ල ගන්නවද, එච්චර දුරට මිත්‍යා වාචාව පලා යනවා, ඒවා නිරෝධ වෙලා යනවා. බලන්න මොනතරම් සරල කමටහනක්ද කියලා. මේ කමටහන අපේ ජීවිතවල අපි වඩන්නට අවශ්‍යයි. හේතුව අපට මේ සසර දුකයි. නැවත ඉපදීමේ අදහසක් අපට නැහැ. ඒ නිසා මේක අනිවාර්යෙන් වඩා ගන්නට අවශ්‍යයි. එනම් මේ කමඨාන අපේ සතර ඉරියව්වෙන් අපේ ජීවිතයේ කාලය පුරාවටම අපි පුරුදු පුහුණු කරන්නට ඕන. හේතුව නැවත ඉපදিলা අපට දුක් විඳින්න බෑ, ගෙවල් හදන්න බෑ, විවාහ වෙලා දරුවා හදන්න බෑ. ඒ කට්ටියට අවුරුදු 25 30 වෙනකන් කන්න බොන්න දෙන්න, රස්සාවල් කරලා බැනුම් ආලා අපට මුළු ජීවිත කාලේ කැප කරන්න බෑ. එහෙන් කොටලා ගස් උඩ ඉඳගෙන අලිපන්නගෙන මොනතරම් සංසාර අපි දුක් විඳද? එක භවයක් ඉවර කරගන්න අවුරුදු 80ක් ජීවත් වෙන්න දහඩිය බවුසර් කීයක් අපි වගුරවන්නේද්ද? මොනතරම් ගුටි කණ්ඩද්ද? මොනතරම් කඳුළු සලන්නද්ද? මොනතරම් අපි මේ සංසාරේ දුකත් එක්ක අපි ජීවත් වෙන්නද්ද? ඇයි අපි මේ සංසාරේ මේ දුක මෙනෙහි කරන්නේ නැත්තේ? උදේ අවස තාපසයා මේ දුක මෙනෙහි කරන්න ඕනේ, සංසාර දුක මෙනෙහි කරන්න ඕනේ, සසරේ බිය මෙනෙහි කරන්න ඕනේ, සතර අපායේ බිය මෙනෙහි කරන්නට ඕනේ. එතකොටලු යාට නිවා ගැනීමේ උවමනාව වැඩි වෙන්නේ. එත උදේ දාහනේ කවුද ගේන්නේ? එත දවල් දාහනේ කවුද ගේන්නේ? කිරිපැණි ගේනවද, ආනමාලු ගේනවද? ඕක මෙනෙහි කරනවා. මේ සංසාරේ දුක ගැන මෙනෙහි කරන්නේ, සතර අපායේ බියකරුකම ගැන මෙනෙහි කරන්නේ. බලන්න අපි ඉන්න තැන කොච්චර දුර්වලද කියලා. අද අපේ ජීවිතය මේ තරම් ප්‍රපාතයට පැටෙන්න හේතුව තමයි අපි මේ සංසාරය ගැන කවදාවත් කල්පනා කරන්නේ. මේ හින මෝතපවා මේ හැම තප්පරයක් ගානේ අපි දුක් විඳිනවා. සංසාරේ අනන්ත අප්‍රමාණ දුක් විඳලා අපි බැරි ගැයලා ඉන්නේ. තවත් එක වතාවක්වත් ඉපදෙන්න බෑ. තවත් එක මොහොතක්වත් මේ සංසාරේ රැඳෙන්න බෑ. ඒ නිසා මේ කමඨාන දැන් ඉඳලා වඩමු, පුරුදු කරමු. හෙට උදේ වෙනකොට අපි රාත් වෙලා අපි මේ සංසාරේ ඉපදීම නවත්වමු. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය විය යුත්තේ. ඒකට තමයි මාන උනේ. ඒකට තමයි කරපැටිය බැන්දේ. එහෙනම් අපි මේ මොහොතේ ඉඳලා සතර ඉරියව්වෙන් පුරුදු පුහුණු කරන කමඨාණක් තියෙනවා. ඒ කමඨාණ තමයි සියල්ල මනසෙන් අත්හරින්නේ නැහැ අපි. නිවනට අදාළ දේවල්, නිවනට අදාළ සියලුම දේවල් මනසෙන් අල්ලගන්නවා. අල්ලගන්න සිත නිදාස් වෙනවා. නිවනට අදාළ සියලුම දේවල් මනසින් අල්ලගත්තාම පැවැත්මට අදාළ සියලුම දේවල් මනසින් අත්හැරෙනවා සරලකමට අනං. නිවනට අදාළ සියලුම දේවල් සම්මා දිට්ඨියෙන් අල්ලගත්තාම පැවැත්මට අදාළ සියලුම මිත්‍යා දිට්ඨියන් අපෙන් අහිමි වෙනවා, නිරෝධ වෙනවා සරලකමට අනං. නිවනට අදාළ සියලුම දේවල් ශ්‍රවණය කළාම, නිවනට අදාළ සියලුම සම්මා සෝතය ශ්‍රවණය කළාම පැවැත්මට අදාළ ඉපදීමට අදාළ සියලුම මිත්‍යා ස්රෝතයන් නිරෝධ වෙලා යනවා සරලකමට අනං. බලන්න, අල්ලාගත් දෙයට අත්තරින්න මේ කමඨාන දීලා තියෙන්නේ නැවත අල්ලා ගැනීමක් තමයි. අල්ලාගත් දක්ෂයාට තවත් දක්ෂකමක් පාන්න අපි අවස්ථාවක් දෙනවා. මීටර 100 දුවලා දිනව කෙනාට තවත් මීටර 100ක් දෙනවා. එයා තවත් සන්තෝෂෙන් දුන ඇයි? මීටර 100 දුවන එක යාගේ දක්ෂකමං. එහෙනම් තවත් දක්ෂකමක්, තවත් මීටර 100ක් දුවන එක. අල්ලා ගන්න අපි දක්ෂයි. එහෙනම් ඒ දක්ෂකම අපි පාවිච්චි කරන්න ඕනේ තවත් අල්ලා ගැනීමට. ඇයි? අදක්ෂ වෙච්ච අත්තරීමට පාවිච්චි කරන්නේ. ඒකට අපි දක්ෂ නම් අපි අල්ලා ගන්න නෑනේ, අපි අත්තරිනවනේ. සංසාරයේ කවදාවත් අපිට අත්තරින්න බැරි උනේ අපි අත්තරින්න දක්ෂ නැති නිසා. ඇයි? මේකවත් අපට තේරෙන්නේ නැද්ද? අපි ගැන අපට අවබෝධ නැහනේ. රාගය අත්තරින්න බෑ, ලෝභය අත්තරින්න බෑ, ද්වේෂය අත්තරින්න බෑ, පරිගැනීම අත්තරින්න බෑ, වත්කම් අත්තරින්න බෑ, දරුවෝ අත්තරින්න බෑ, බිරිය අමතක කරන්න බෑ, ගෙවල් දොරවල් ඉඩකඩම් යානවාන අත්තරින්න බෑ. අත්තරින්න බැරි නම් ඇයි ඒක කරන්නේ? සංසාරේ හැමදාම කරන්න පුළුවන් දක්ෂකම තමයි අල්ලගන්න එක. එහෙනම් අල්ලගන්න දක්ෂද? ඒ දක්ෂකමම පාවිච්චි කරලා නිදාසෙන්න. එහෙනම් නැවත අල්ලගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒකට අදාළ අනිත් පටිසෝතගාමි ප්‍රතිපදාව. එහෙනම් සංසාරේ ඉපදිලා පැවැත්ම තුල ඉන්න අපි හැමෝටම තියෙන එකම දක්ෂකම අත්තරින දක්ෂකම නෙමෙයි, අල්ලගන්න දක්ෂකම. එහෙනම් ඒ දක්ෂකම ආයෝජනය කරලා ඒක පාවිච්චි කරලා නිවනට අදාළ සම්මාවට අදාළ සියලුම දේවල් අල්ලගන්න. අර අල්ලගත්තට වඩා දක්ෂ ලෙස දෙගුණයක් අල්ලගන්න. අර පැවැත්මට තියෙන සියලුම අල්ලගත්ත දේවල් අපේ අවසරයකින් තොරව නිරෝධ වෙලා යනවා, අත්තරිලා යනවා. ඒකාන්ත වශයෙන් අපි රහත් බෝධියෙන් අපේ මේ මිනිසත් භවයේ කෙරවල වෙනවා. බලන්න, අපේ මිනිසත් භවයේ අවසන් කරන්න තියෙන කෙටිම ක්‍රමය, නිරෝධ සමාපත්තියට තියෙන කෙටිම මාර්ගය. දැන් ඉඳලා අපි මේ කමඨාන වඩමු, පුරුදු පුහුණු කරමු. අපට වෙන කිසිම වැඩක් නැහැ. පිණ්ඩපාත ලැබෙනවා, දවල්ට ඉර තියෙනවා, රාත්‍රීට අඳ තියෙනවා, උල්පත් වතුර තාම හිඳිලා නැහැ. ඒවා ඉඳෙන්නේ නැති ඇයි? අපි රාත් වෙනකන් ඒගොල්ලෝ වතුර උණනවා. අපේ නිරෝධ සමාපත්තිය වෙනකන් ඒගොල්ලෝ අපේ පිපාසය සංසිඳවනවා. ගස්වල ගෙඩි හැදෙන්නේ අපිට තරබාරු වෙන්න නෙමෙයි, අයම පුරුෂයෙක් වෙන්න නෙමෙයි. ගස්වල මල් පිපෙන්නේ ගෙඩි හැදෙන්නේ, මේ රස්සිතය තුළ පළතුරු හැදෙන්නේ අපේ රාත් බෝධියට අපිට දාන දෙන්න ඕන නිසා. ඇයි අපිට ඒ ධර්මතාවය තේරෙන්නේ නැද්ද? ඇයි සර්පේක අපිට දෂ්ට කරන්නේ නැත්තේ? ඇයි ගෝනුස්සේ දෂ්ට කරන්නේ නැත්තේ? ඇයි වසංගත ලෙඩක් ඇවිදලා අපි අපවත් වෙන්නේ නැත්තේ? ඇයි අපේ ජීවිතය ආරක්ෂා කරන්නේ අපි රාත් වෙන්න ඕන නිසා? එහෙනම් ස්වභාව ධර්ම අපි ආරක්ෂා කරන්නේ අපිට සැපවත් වෙන්න, පැවැත්මට යන්න නෙමෙයි. අපේ රාත් බෝධියට ඒගොල්ලෝ උදව් කරනවා, නිරෝගිමත්කම ආරක්ෂා කරලා. ගස්වල ගෙඩි ඇදලා අපිට බඩගින්න නිවල අපි ආරක්ෂා කරනවා අපි රාත් වෙන්න ඕන නිසා. පිණ්ඩපාතයේ දහන ලැබෙන්නේ අපිට ජීවත් වෙන්න ඕන නිසා නෙමෙයි, තරබරු වෙන්න ඕන නිසා නෙමෙයි, අපිව රාහත් කරන්න ඕන නිසා. එහෙනම් සිව්පසෙන් අපිට මේ ශාසනය පෝෂණය කරන්නේ අපිව රාහත් කරන්න. සුභාව ධර්මය අපිව ආරක්ෂා කරන්නේ අපිව රාහත් කරන්න. සතරමා භූතය අපිව නඩත්තු කරන්නේ අපිව රාහත් කරන්න. ඇයි මේ විශ්ව ධර්මතාවය අපට වැටහෙන්නේ නැද්ද? මේ එකක්වත් අපි තේරුම් ගත්තේ නැහැ. අපි තේරුම් ගත්ත එක එකම දෙයක් තමයි, අර පිණ්ඩපාත දෙන ගෑනු ළමයා කසාද බඳ කෙනෙක්ද නැති කෙනෙක්ද? බලන්න, අපි තේරුම් ගන්න උත්සාහ කරන ඒ අසත්පුරුෂකම. ගස් බඳලා ගන්න එපා, එයා තාපසයෙන් නෙමෙයිනේ. එයා උදේ ඉඳලා කල්පනා කරන්නේ අර ළමයා කලින් හිටියේ නැහනේ ගමේ, අලුතෙන් ආපු කෙනෙක්ද, ඥාතියෙක්ගේ කවුර. මේක කල්පනා කරනවා, මේක තුලින් තමන් රාගයක් නඩත්තු කරනවා, තමන් තෘෂ්ණාවක් නඩත්තු කරනවා, තමන් අබ්බහණයක් වෙන්න ඒකින කෙලස් නඩත්තු කරනවා. මේ එකක්වත් තමන්ට අහු වෙලා නැහනේ. මම කොත් මොනතරම් පිරිහිලාද? නිවනට අදාළ දේවල් සම්මා සති අල්ලගන්න, සම්මා දිට්ඨි අල්ලගන්න, සම්මා සෝතය අල්ලගන්න, සම්මා වාචාව අල්ලගන්න, සම්මා කම්මන්තය අල්ලගන්න, ඒකතුලින් මිත්‍යා දිට්ඨිය නිරෝධ කරන්න, මිත්‍යා සෝතය නිරෝධ කරන්න, මිත්‍යා වාචාව නිරෝධ කරන්න, මිත්‍යා කම්මන්තය නිරෝධ කරන්න, මිත්‍යා සතිය නිරෝධ කරන්න, ඒකතුලින් රාත්‍රලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබන්න. අද අපේ ජීවිතයේ වැදගත්ම කමඨාන ලැබුණා. අපේ ජීවිතයේ අවසාන ධම්මපදය අපට ලැබුණා. මේක අහන්න තමයි මේ භද්‍ර කලාපයේ පුරාවටම, මේ භද්‍ර කල්පේම අපි දුක් විඳ විඳ හැම බුද්ධ ශාසනයක්ම පසු කරගෙන ආවේ. ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනේ 2600කට පස්සේ මේ කමඨාන ශ්‍රවණය කරන්න, මේකට තමයි අපි සංසාරේ ඇවිදුනේ. අපේ අවසාන කමඨාන, අපේ අවසාන බණපදය, අපේ අවසාන ධම්මපදය. දැන් මේක වඩන්න, පුරුදු පුහුණු කරන්න, මේ මොහොතේ ඉඳලා නිවනට අදාළ සම්මාව සම්පූර්ණයෙන් අල්ලාගෙන සම්පූර්ණ මිත්‍යාව අපේ අවසරයකින් තොරව නිරෝධ වෙන්න අවශ්‍ය නිරෝධගාමිනී පටිපදාව පුරුදු කරන්න. එහෙනම් මේ ධර්ම දේශනාව, මේ කමඨාන හොඳට සිතේ ධාරණය කරගෙන මේ මොහොතේ ඉඳලා සතර ඉරියව්වෙන් පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසක් භවයේ ඒකාන්ත වශයෙන්ම රාත්‍රිලා පිරිනිවන් පාන්න, මේ කමඨාන, මේ දේශනාව, මේ තුලින් ලබාගත්තා වූ අවබෝධය අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.